ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සංඝයාගේ පින්තුනි අද ඔබ හැම දෙනෙක්ම විහාරස්ථාන රැස්වෙමින් ඊටම වැඩගත් ඥාති යුතුයකම කෘතවේදී පින්කම සිදු කරන්නට සිය දිවිමගේ වසර 88ක් යන්නේ දීර්ඝ කාලයක් ජීවත් වෙලා මේ දින කිහිපයක කලින් ඔබ වෙනුණු ශ්‍රී ලංකාවේදී අභව ප්‍රාප්ත අභිමානද සිල්වා පියතුමා සාමිනවර ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන්ගේ පියතුමාට පුණ්‍යානුමෝදනාවසින් සිදු කරන පස්සුබෝරු පින්කමත් ඒ උතුම් දානමය පින්කමත් සඳහායි පින්නතුන් මේ විහාරස්ථානයට ඇසුණේ. අපේ සාමිනවර හිට සඳහන් කර විදියට මේ විහාරස්ථානය ආරම්භ කර කාණේ පටන් මේ මොහොත දක්වා සිදු කළා වූ සියලු පින්කම්වල වරිනු විශේෂයෙන්ම චතුර මහත්මා ඒ වගේම චතු දේවිය සාමිනවර ඇතුළු මේ පවුලේ පින්නතුන් ජීවිත කාලය පුරාම කළා වූ සියලු පින්කම්වල සංසීරවත් මේ වැඩ සිටින සාමින වහන්සේලා සිය දීමගේ සිදු කළා වූ සීලාදී ප්‍රතිපත්ති වල වරිනු අපේ පාල සිල්වා පියතුමාගේ සසර ජීවිතයේ සුවපත් වේවා එතුමා සුභදී ගාමී වේවා අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි කවුරු ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු පින්තුනි කෙනෙක් මියගිය අවස්ථාවේදී බෞද්ධයන් විදියට අපි මේ වගේ රැස් වෙනා එකාටකින් දාන දී තින් දහම් සිදු කරලා එයත් අන්න පුණ්‍ය ආනුමෝදනා කරනවා අනිත් අතින් ඒ මියගිය කෙනාගේ ජීවිතය තුළ තිබෙච්ච යහපත් ගුණාංග සිහිපත් කරලා ඒ ගුණයන් අපේ ජීවිතයට ආදර්ශයක් වශයෙන් ගන්නට අප උත්සාහ කරනවා. ඒ සියයන් වඩා පින්තුනි අප මෙවැනි අවස්ථාවකින් ගන්න ප්‍රයෝජනය තමයි අපේ ජීවිතය පැත්තට අපි හැරෙනවා. එතුමා මේ අවස්ථාවේදී අපේ මේ වුණා වගේම අපේ ජීවිතේ කාලගණන දවසක වැඩි වුණත් අවුරුදු 100ක් ගත වෙනකොට අපි මෙතන කවුරුවත් නැහැ නේද? අපි අද පරිහරණය කරන මේ ශරීරය වසර 100ක් යනකොට කොහෙන්ද? 100ක් යන්නේ දැන් අවුරුදු 50ක් වෙන පුළුවන් 20ක් 10ක් වෙනකොට අපේ මේ ශරීරයේ කොටස් මේ මහ පොළොවට අයිති වෙනතුනි වැලි දෝවිලි කාණ්ඩපත් වෙනවා. එහෙම ශරීරයක් තමයි අද අප මේ පරිහරණය කරන්නේ. අන්න එවැනි ජීවිත ගත කරන හැටියට අපිට මේ සම්බුද්ධ ශාසනයක් ලැබෙච්ච මොහොතේ අපේ ජීවිතේ ගත යුතු හරය ඵලය ගැන බුදුහාමුදුර අපට නිතර දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්ම කියන්නේ අපේ ජීවිතයේ සතුට වැඩිවීම සඳහා දේශනා කරපු මාර්ගය. ඒ සතුට පිනතුනේ දෙනෙන් දෙන වැඩි වෙන ඕන සතුටක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අපේ සතුට දින දින වැඩි කරගන්නේ කොහොමද? ඒ සතුට කොච්චර වැඩි වෙනවද කිව්වොත් අපේ මහලු වෙන දවසේදී ඒ සතුට අපේ ජීවිතය තුළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ ලෝකේ අත්හරින මොහොතේදී මිය ගියාට පස්සේ ඒ සතුට සහිතව අපි මොන තැනක ඉපදෙනවා. මෙන්න මේක තමයි ධම්ම තුලින් අපට කරන මඟ පෙන්වීම. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් අපේක්ෂා කරනවා. එකක් තමයි අපේ හිතේ තියෙන මානසික දුක් පීඩා වලින් අපට නිදහස් වෙන්න ධර්ම දේශනා කරනවා. අනිත් කාරණේ අපි ජීවිතේ කොයි මොහොතක මිය ගියත් මරණයෙන් පස්සේ දුක දිගාමී නොවන විදිහට මේ ළමා තියෙන ජීවිතේට වඩා ඉහළ තලයකට යන්නට මාර්ගය අපට දේශනා කරනවා. අනේ සඳහා හේතු වන කාරණා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. බුදුදහම සංඝ කියන තෙරුවන් කෙරෙහි තියෙන අඛණ්ඩ ප්‍රසාදය. අපි සරණ ගියේ අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ප්‍රසාදය, ශ්‍රද්ධාව, ගෞරවය. උන්වහන්සේ දේශනා කළා වූ ධර්මයේ පිළිබඳව අපේ හිතේ තියෙන ප්‍රසාදය. උන්වහන්සේගේ දහම ගනව ගියා වූ සරියුත් මොග්ගලණන්ගේ නිකේසී මහරහතන් වහන්සේට පිළිබඳව තියෙන අපේ ප්‍රසාදය. මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මේ තුන පිළිතුරේ සරල දෙයක් නෙමෙයි නේද? මේ අපේ ජීවිතයේ වටේ තියෙන හරියට නොනිමෙන මිනි පහන් තුනක් වගේ මැරි පහන් ජෙම් ලෑම්ස් වගේ හරියට අපේ ජීවිතේ නිරතුරුව ආරෝපණය කරමින් අපිට රැකවරණ ලබා දෙනවා. අපිට කිසි විටක බයක් සැකක් තනිකමක් ඇති වෙන්නේ නැහැ. අපි පොඩි කාලේ රාත්‍රියේ එහෙම ගමනක් යනකොට බයක් වුණාම අපේ අම්මා කියලා දෙන කාරණා මොකද කියලා තියෙන්නේ? ඉදිරි සෝදාතක් කියන්නේ දෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන සිහි කරන වෙලාවෙදී ඒ අපේ හිතේ තියෙන බිය නැති වෙනවා. අපිට බොහෝ වෙලේ ජීවිතේ බය හට ගන්නවා. තනිකම හට ගන්නවා. අපේ ඥාතින් එකට ඉන්නකොට ඒක දැනෙන්නේ නැහැ. ඥාතින්ගේ තේකින වෙන් වෙනකොට විහිපත් වෙනකොට තමන් එක්කම වෙනවා. උදේට යනවා. අනේ ඉතින් තමා බාහිර කෙනෙක් යන හිත තියාගෙන හිටියනම් තමයි ලොකු දුකක් හට ගන්නවා. අනේ දැන් ඒ දුකෙන් නිදහස් වෙන හේතුවක් වෙනවා. ඔබ මේ තෙරුවන් ඉගෙනම මට්ටමින් සාමාන්‍ය මට්ටමේ නෙවෙයි බුද්ධහනුස්සතිය ධර්මානුස්සතිය සංඝානුස්සතිය මට්ටමට අපේ හිතේ තියෙන කාරයක් කරගෙන තියෙනවා නම් භාවනා මට්ටමට අන්න එදාටේ තනිකම අපිට දැනෙන්නේ අපේ ජීවිතේ ලොකු පිරුණු බවක් දැනෙනවා. ඒක මහනුවරස්තයි කරන්නේ වෙනත් ජීවිතේ ඕනම අවස්ථාවක තමන්ට දිනපතා වැඩිපුර සිහිපත් වෙන කාරණාවලින් මේ බුද්ධ ධර්ම සංගයෙන් දේරුවන ඉහළම තැන තියාගන්න ඕන. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අනිත් ශ්‍රද්ධාවත් පත්‍ච කෙනා ඊළඟට සනිකව ඇති වෙන ඊළඟ දේම තමයි පංචශීලය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගිය ගමන් ඊළඟට පාණාතිපාතා වේරමණී අදිනා දාන වේරමණී ආදී වශයෙන් අපි පංචශීල සමාදන් වෙනවා. තිනුතුනේ මේ කාරණා පහක නිතර වචනෙන් කියලා තියෙනවා. නමුත් තිනුතුනේ මේ පහේ වටිනාකම දන්නවා නම් අපි දවසට ඇතැම් විට 105ක් විතර මේක කියන්නේ. ඒකනම් තමයි ජීවිතයේ දිනුව සතුටක් සාර්ථකත්වයක් මේ දෙක ඇති වෙනවා. මේ පහ කෙනෙක් ආරක්ෂා කරනවා කියලා කියන්නේ ඒ කෙනා දිනෙන් දින සතුටින් ජීවත් වෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඒ කෙනා ගැන සමාජයේ ලොකු ගෞරවයක් ආදරයක් ඇති වෙනවා. ඔබේ ගෙදරින දරුවන් මේ කාරණා පහ ආරක්ෂා කරනවා නම් පංචශීල ආරක්ෂා කරනවා නම් බලන්න ඔබට කොච්චර සැනසීමක්ද කියලා. ඔබේ දරුවට කියන්න පුළුවන් මම ડોක්ටර් කෙනෙක් කියලා. මම ඉංජිනේර කෙනෙක් කියලා. මම ප්‍රොෆෙසර් කෙනෙක් කියලා. මම සයන්ටිස්ට් කෙනෙක් කියලා කියන්න පුළුවන් දරුවට. හැබැයි එහෙම කියන දරුවාට මේ පංචශීල දෙයක් අඩවනවා තියෙනවා. ඔබට පුළුවන් සතුටින් ජීවත් වෙන්න. බය නැහැ කොයි වෙලේ ඉරියාදි කියලා බය නැවට. ඒකනම් භයානකකමක් තියෙන මේ පංචශීල කඩේන්න. හැබැයි ඔබේ දරුවෙක් මේ පංචශීල රකින්නවා කියලා ඔබ හරියට දන්නවා නම් බලන්න ඔබේ දරුවා ගැන කොච්චර ආදරයක් සෙනෙහසක් හටගන්නද. මගේ පුතා කවදාවත් මත්තෙන් නිකන් බොන්නේ නැහැ. කොරකමක් කරන්නේ නැහැ. වැරදි සාංශය වැලිය දෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ කියන හැඟීමක් ඇති වෙනවා. ඒ දරුවා හරියට මැණිකක් වගේ වුණා. ඔබේ ස්වාමී පුරුෂයා, භාර්යාව, සහෝදර සහෝදරියන්, අම්මා තාත්තා මේක ආරක්ෂා කරනවා නම් ඔබට කොච්චර සැනසීමක්ද කියලා බලන්න. තේනතින් මෙන්න මේ කාරණා දෙක බුදු දහම සංගයෙන් දරුවන් සරණ යාමත් පංචශීලිය ආරක්ෂා කරනවා නම් මේ කාරණයක් කියන දෙක තමයි කෙනෙක්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රධානතම සාර්ථකත්වය කියලා කියන්නේ. ඒක නෑ ජීවිතේ කොයි මොහොතක මිය ගියත් ඔබට බයක් නෑ. යාන්ත දෙන්න මීට වඩා හොඳ ස්ථානයක් අනික්සා ජීවිතන කාලය අපි අම්මට තාත්තට සලකන වගේම මේ පිටුතුන් බොහොම සතුටුසය අම්මට තාත්තට හොඳට බලාගෙන පිටුතුන් මේ කවුරුත් ඉන්නේ. ඉතින් ඒක අපි හොඳින් කරන වගේම ඊටත් වඩා වටින දේ තමයි ඒ අය මෙන්න මේ ශ්‍රද්ධාවේ සහ සීලේ පිළිපදවන්නට ඕන. අනිත් මේ අපි පිටේ වතින් පාසල පින්කමක් නොකරත් කමන්නේ. ලොකු පීනර එකක් නොකරත් කමන්නේ. එහෙම වෛද්‍ය විද්‍යාවට පොඩි පාරදුණක් කමන්නේ. මොකද ඔබේ යුතුකම ඔබේ යාමගේ තාත්තගේ දෙන්නක පියවන කනිතලවසන්. යාම තාත්ත විය ගියා කියලා දැනගන්නකොටම ඔබ දන්නවා ඒ අය දැන් සුගතියක ලබාගෙන තිබුණු තැනට වඩා හොඳ තැනක ඉපදිලා කියලා. අනේ නිසා පින්තුනි මේ දහම් මගේ මරණය සිහිපත් කරන අපේ ජීවිතයේ හැබෑ ආධ්‍යාත්මික සාර්ථකත්වයේ කියලා කියන්නේ මේ ශ්‍රද්ධාවත් සීලියත් කියන කාරණා දෙක ඉහළම මට්ටමෙන් අපි තියාගන්නට ඕන. ඒ වගේම පින්තුනි අත්හැරීම අප සංකල්පව කියන දේ ඕනම මොහොතක අත්හැරලා යන්නට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කළ තියෙනවා. එක පින්නතේ සරල දෙයක් නෙමෙයි. මේ මොහොතේ තමාට අනිත්‍ය දෙයක් අයිතිව තියනවා නම් මඩ බඳ වෙන්න පුළුවන්, මෙලමුදා වෙන්න පුළුවන්, ගේ දොර ඉඩ කඩන් මේ දේවල් එක මොහොතින් ඇස් දෙක පියවෙන මොහොතින් තමන්ට අත්හරිනට සිද්ධ වෙන බව කල් තියාම සිහි කලින්නට ඕන. අන්තිම මොහොතේ පින්නතේ හිතාගන්න බැහැ මේකට. අන්තිම මොහොත එන්න කලින් ඕනම වෙලාවක හිතට තියන්න තමන්ගේ දේපල ටික තමන්ගේ දරුවෝ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරය තමන්ට අත්හැරලා යන සිද්ධ වෙන බව අදම ගන්න දවසට එක වතාවක් මෙනෙහි කරන්න. බුදුහාම දේශනා කළේ අභින්නම් පච්චේති සම්බන් කියලා. තමන් සංකල්පයේ දේවල් අත්හැරලා යන සිද්ධ වෙන බව නිතරම මෙනෙහි කරන්න කියලා. නිතර බැරි වුණා දවසට හරියට තත්තර දෙකක් හරි පේනතුනි මේක මෙනෙහි කරන්න. මෙන්න මේකත් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුව. මේත් එක්කම තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් විශාල ප්‍රගතියක් සිදු වෙන පින්තුනි. ලෝකෙට සේවය කරපු බොහෝ දෙනෙක් වඩපු භාවනාවක් තමයි ඔබ ඇතුළේ පුදුම වේ මරණානුසති භාවනාව. ස්ටීව් ජොබ්ස් කියන්නේ අදාත පාවිච්චි කරන අපේ හෑන්ඩ් ෆෝන් එක ජනම දුරකතනයේ තාක්ෂණික ක්‍රම ගාන ඇතුළු යාගේ පේටන බලපත්‍රයේ 250කට වඩා පේටන බලපත්‍රයක් තියෙනවා. අන්නේ නිෂ්පාදන හොයාගත්තු කෙනා ජීවිත අවසන් අවුරුදු 7ක් වගේ පිළිකාවකින් යන්නේ. යා හැමදාම කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා සිහි කරනවා මරණානුසති භාවනාව මැරෙන්න කියලා. යා උපරිම උත්සාහ කළා ඉන්න කාලේ තමන්ගේ නිෂ්පාදන ලෝකෙට දීලා තමන්ගේ ඇස් දෙක යන සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මරණය මෙලි කිරීම අසුභවාදී දෙයක්ද කියලා නේද? පින්නතුනේ බුදුදහමේ තියෙන සතුට ලබන භවනා කමඨාන හතරෙන් සමත භවනා හතරෙන් එකක් තමයි මරණානුසති භවනා කියලා කියන්නේ. ඒක දුක් වෙන දෙයක් නෙවෙයි පින්නතුනේ. ජීවිතේ ඉහළින්ම ප්‍රයෝජන ගත්ත අය සමාජ වැඩිපුරම ලෝකේ උපාධි ගත්ත අය වැඩිපුරම ජීවිතේ වැඩ කරපු අය ධර්මානුකූල බැලුවකින් ඒ අය වැඩිපුරම වඩලා තියෙන භාවනාවක් තමයි මරණානුසති භාවනාව. ඒක සුභාදීනියක් නෙවෙයි පින්නතුනි. මැරෙන බව දන්නවා නම් ඉක්මනට තමන්ගේ ජීවිතේ කරන්න පුළුවන් උපරිම හොඳ දේවල් ටික කරලා තියෙනවා විතරක් නෙවෙයි ඕනම වෙලාවක තමන්ගේ ගමනට සූදානම් වෙන්නේ. ඒ නිසා කෙනෙක් මරණයට පත් වීම පිළිබඳව සලකන්නේ දේව දූතෙක් කියලා. A messenger of the God. Death is a messenger of the God. ඒ කියන්නේ කෙනෙක් මැරෙනවා කියන සිහිය ඒ වැටහීම අපු ගමම්ම අපේ ජීවිත ලොකු අවදිකමක් ප්‍රබෝධයක් ඇති වෙනවා. අපේ සාමාන්‍ය ජීවිතේ හරියට අපි ප්‍රිය වේග යනවා වගේ පින්නතුනි. ප්‍රිය වේග යනකොට ලයිට්ස් කියනම කලර් ලයිට්ස් මොකුත් නැහැ දිගටම වැඩගෙන යනවා. අනේ ප්‍රිය වේග යන අපි ප්‍රිය වේගෙන් එක්සිට් වෙලා සර්සස් ස්ට්‍රීට් එකේ නාවා වගේ හරියට ඇත්තටම අපේ ජීවිතේ කියන්නේ. ඒ කියනකොට අර ප්‍රිය වේග වගේ නෙමෙයි විටි විට කලර් ලයිට්ස් සම්බ වෙනවා. අන්නේ වගේ තමයි අපේ ජීවිතයේ කලර් ලයිට්ස් තියෙන පින්නතුන. රෙඩ් ලයිට්ස් පත් වෙන විදිහට. මොනවද රෙඩ් ලයිට්ස්? ඊය තමයි ලෙඩ වීම කියන එක රෙඩ් ලයිට් එක. ඒ වගේම මහලු වීම කියන එක. මරණය කියන එක. ප්‍රියන් වීම කියන එක. මෙන්න මේ ලයිට්ස් හතර විදිහට පත් වෙන පින්නතුන. අපි අර වෙලෙදීම් පාරේ යනකොට අපිට මේක මතකවත් වෙන්නේ නැහැ. එක දිගටම අපි ඩ්‍රයිව් කරගෙන යන්නේ. හැබැයි අපි අර සර්ෆස් ස්ක්‍රිප්ට් එකට ආවට පස්සේ මෙන්න මේ රයිට් සිටි මීඩියා දෙවටපත් වෙනවා. අපේ ළඟම කෙනෙක් ලෙඩ වෙනවා. අපි ඇසුරු කරන කෙනෙක් මරණයටපත් වෙනවා. ලස්සන හිටපු කෙනෙක් ටිකෙන් ටික බියපත් වෙනවා. මහා ධනයක් කිනිච්ච කෙනෙක් ඉස්සුරු මොහොතේ වත් කරලා යනවා. මෙන්න මේ දකින්කොට පින්නතුනි අපිට අපේ ජීවිතේ ලොකු අවදිපාවක් අපිට ප්‍රබෝධයක් හට ගන්න අපි ඉක්මනටම මේ ජීවිතේ ප්‍රයෝජන ගන්න ඕන කියලා. අනිවාර්ය ජීවිතයේදී වටිනාම දේ තමයි පින්නතුනි බුදුදහමේ හැටියට පඤ්ඤා සම්පatti කියන කාරණේ. ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙලා සීලෙන් විසිරු වෙලා දානෙන් ජීවිතය සෝමහන් කරගත්තු අපි ඊළඟට එන පින්නතුන ප්‍රඥාවට පඤ්ඤා ජීවෙන් ජීවිතම හුස්සෙටන්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් තර අවස්ථාවකදී කෙනෙක් ඇවිල්ලා අහනවා කොහොම ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. බුදුහාම දේශනා කරනවා පඤ්ඤා ජීවෙන් ජීවිතම හුස්සෙටන්. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය. මොකක්ද ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ? අපිට හිතන දෙයට හුඟක් තීකම් කරන එක, සිල් සමාදන් වෙන එක, ලොකු කටින් පින්කම් කරන එක, මේ වගේ දේවල් තමයි ප්‍රඥාවෙන් ජීවත් වීම කියලා කියන්නේ. ඒව ලොකු පින්කම් තමයි පින්නතුනි. නමුත් ඊටත් වඩා ගැඹුරට ගියාම ප්‍රඥාවෙන් ජීවත් වීම කියන්නේ මොකද්ද? ඇත්තටම අපේ ජීවිතයේ මේ වෙලාවේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. අපේ ජීවිතය කියන්නේ ඇසට රූපයක් පේන අවස්ථාව, අපේ කනට ශබ්දයක් ඇහෙන අවස්ථාව, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් දැනෙන අවස්ථාව තමයි ජීවිතය කියන්නේ. සිතට අරමුණක් එන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී අපි ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ අවිද්‍යාවෙන් ජීවත් වෙන්නේ කියන එක බලන්න. අපට යමක් මතක් වෙනකොට මතක් වෙන රූපයක් එක්කනම් අන්නේ මතක් වෙන රූපේ මේ වෙලාවේ බාහිර ඒ විදිහටම තියනවා කියලා හිතනවා නම් මෙන්න මේ ගැන කියන තුනේ අවිද්‍යාවම දෙවීම කියලා කියන්නේ. අපේ ඇහැට රූපයක් අදද වෙනවා. ඒක වර්ණ මාත්‍රයක් විතරයි. ඒක එතනම හටගෙන නැති වෙලා යනවා. අපි ඒක තේරුම් ගන්න මොහොත තමයි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ තේරුම නාස්තාව කියන්නේ මනංච පටිච්ච ධම්මේතු උපාදිති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. සිත ධර්ම ලම්බනත් එකතු වෙලා මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව තමයි පිරුතුනි ඇත්තටම ජීවිතය කියලා කියන්නේ. ඇසට රූපයක් අදිත වෙන අවස්ථාවේදී රූපේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ තුළ අපට පිළිගන්න බැහැ. නිතරම අපි ඒක තේරුම් ගන්නේ රූපයේ ඉතුරු නැතුවම නැති වෙච්ච නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඤ්ඤාණ අවස්ථාවේ. ඔබ ඕනෑම දෙයක් ජීවිතයේ සිහි කරන්න බලන්න. ඔබ දැන් අද වාහනේ ඉන්නේ මෙහාට ආවේ. ඔබේ වාහනේ පාකින් එකේ තිරණය ආවේ. ඔබ සිහි කරන්න බලන වාහනේ. ඔබට හිතෙන්නේ දැන් තියෙන වාහනේ මතක් කරන්න කියලා නේ? ඇත්තටම දැන් තියෙන වාහනේ ඔබ සිහි කරන්නේ. ඔබ සිහි කරන්නේ වාන්තිමටම දැකපු වාහනේ. ඔබ ඊට බැහැ යන්නේ කොතෙන්දද? වාහනේ පාක් කරු දැන් හැන්න තමයි යන්නේ. එතකොට වෙනතුනි අපේ දැන් මේ සිහි කරගෙන ඇත්තටම දැන් තියෙනක නෙවෙයි. අපේ අන්තිම මොහොතට ඇසට පදිත වෙච්ච අවස්ථාව. ඔබේ දරුවා ගැන මේ වෙලায় සිහි කරනවා නම් දරුවා පිටපස්සේ නැහින්නේ. දරුවා ගැන ඔබ මතක් කරන අන්තිම උන දැකුව ඇඳුමත් එක්ක කන්සියත් එක දැන් පුතා පිටපස්සේ ඇතේ කියලාද? ඇත්තටම මේ වෙලාවේ දැන් මිට පුතා වාඩි වෙච්ච තැන නොවෙන පුළුවන් ඉන්නේ. නමුත් අපි හැම වෙලාවෙම සිහි කරන්නේ අපි අන්තිමටම දැකපු දේවල් ඒ මතකයේ සිහි කරන්නේ. ඇත්තටම සිහි කරන්නේ පිළිතුරු දැන් කියන මොහොතේ නෙවෙයි. අපි අවසාන වතාවට දකපු දේ මනෝවිඤ්ඤාණයෙන් සිහි කරන අවස්ථාව මේක. මෙන්න මේ නිසාම තමයි පිළිතුරු අපට දුක නිදහසෙන තුලවකම තියෙන්නේ. මේක ගැඹුරු කතාවක්. ඇහැට දැකපු රූපය නම් අපේ ජීවිතය කිසි දවසක අපට දුක නිදහස් වෙන බැහැ කියනතුනි. ඒ ඇසට දැකපු රූපය තරම නැති වෙන අපි සිහි කරන්නේ මනෝවිඤ්ඤාණය නිසා අපට දුක නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. දුක නිදහස් වීම කියන්නේ බාහිර ලෝකේ වෙනස් කිරීම නෙවෙයි. දුක නිදහස් වීම කියන්නේ සම්පූර්ණ perception එක වෙනස් කිරීම. සංඥා වෙනස් කිරීම. එතකොට තමා දැකපස්කු දේවල් අසුභ දෙයක් නම් සුභ දෙයක් නම් ඒ දෙකම විදන්නව මේ වෙලාවේ නිරුද්ධ වෙලා නැති වෙලා තියෙන්නේ. මේ වෙලාවේ ඊයම්බියක් තියෙන මතකයක් විතරයි මනෝවිඥානය මේ සිහිකරණය කියලා දකිනකොට අපට එකතරින් බාහිර ලෝකෙ නිදහස් වෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි තියෙන දින අවශ්‍ය නම් අපේ ප්‍රසස්සනික වෙනස් කළා. තමාගේ දැකපු අරමුණ ප්‍රියමනාප අරමුණක් නම් ලස්සන අරමුණක් නම් ලස්සනටම මෙහෙ කරන්න පුළුවන්. හැබැයි රූපේ තුල හිත බැසගෙන නෙවෙයි සංඥා පැතින ප්‍රසස්සනික පැතින. ඒ වගේම ලස්සන රූපේ කැතයි කියලා වන්න එහෙම මෙහෙ කරන්න පුළුවන්. කෙනෙක්ගේ ලස්සන රූපේ බලලා ඒ විදිහටම මෙහෙ කරන්න පුළුවන්. ඒ රූපේ ඇතුලේ තියෙන දේවල් බලලා නොවනින් තමන්ට පිළිකුල ඇති කරගන්න පුළුවන්. ඒ වගේම පිළිකුල්ම දෙයක් බලලා ඒක ලස්සන පැත්ත බලන්න පුළුවන්. ඒ පිළිකුල සහ නොපිළිකුල කියන දෙකම දුරු කළා වුණා නම් උපේක්ෂාවෙන් ඒකවන විදියකට යන අවශ්‍ය නම් ඒක වෙනත් පුළුවන්. පින්නතේ මෙන්න මේක අපි දැනගත්තොත් ජීවිතයේ සතුට හොයාගෙන ඈත දුර ගමන් අපි යන්නේ නැහැ. අද අපි සතුට හොයාගෙන කියලා දෙනු වා දුර ගමන් යනවානේ වා පීඩක් කරනවා. වා මහන්සියට තැනගෙද වෙන්නේනේ. එවිල්ලයි දවස් ගණන් මහන්සිය හදිනවා වෙන්නේ. සතුට හොයාගෙන යන්නේ කියලා. බාහිර ලෝකේ ලස්සන දේවල් හොයාගෙන ගිහිල්ලා. බාහිර ලස්සන හදන්න ගිහිල්ලා වෙනස් කරන්න ගිහිල්ලා අපි ජීවිතේ කොච්චර මහන්සියමද බලක් තියෙනවද? ඒ බාහිර කිසිම දෙයක් වෙනස් කරන්න කවදාවත් අපට අවසන් කරන්න බෑ. අපේ ඇඳුම් ටික බලන්න. අද ඔබ ඇඳගෙන ආපු ඇඳුම අඳිනකොට හරිය ලස්සනයි නේ? ওই ලස්සන ඇඳුම ආයෙ ගිහලා පුළුවන් අරමාරිය දාන්න යන්න බෑනේ. ආයි හොදට මැදින් ආයෙ දාන්න ඕනනේ. ඔබේ ලස්සන ශරීරයේ ඔබ ලස්සන පිරිසිදු තියාගන්නවා. අද මේ හවස හොඳට මොන හෙදුවා කියලා හෙට උදේ ආයෙ නිකන් එන්න පුළුවන්ද? ආයෙත් උදේ ආයෙ හොදට වෙනවනේ. අද හරියට කැම කරලා මිදිය ගත්තා. ආයෙත් උදේ ටයිම් ගන්න ඕන. ඊට පස්සේ පාජන් දෙක පිය දාන්නවා. පාජන් දෙක හොදන්න ඕන. ආයෙ තවත් ආයෙ බඩගිනින වෙනවා. ආයෙ උයන්න ඕන. ආයෙ රෑ වෙනකොට ආයෙ ළමයි කෙනු බඩගිනිනේ කියලා. ආයෙ කැම යන්න වෙනවා. ඊට පස්සේ ආයෙ පිටින් අඬේ හොදන්න වෙනවා. ආයෙ කුස්සිය සුද කරන්න වෙනවා. දිනවලදී කවදාක් මේක අවසන් වෙන්නේ? මෙන්න මෙවැනි ලෝකෙක බුදුහාමුදුර අපට දේශනා කරනවා. මේ බාහිර ලෝකේ කරුණ ටික මෙහෙම කරද්දී අපේ සංඥාව අපේ ප්‍රසස්නික වෙනස් කරනවා. ඕනම බාහිර දෙයක සතුට ලැබෙන විදිහට තමන්ගේ අභ්‍යන්තර පැත්තෙන් ජීවිත වෙනස් කරගන්න තමයි. මේකට කියන්නේ සතිපට්ඨානය කියලා. කෙටියෙන් කියනවා නම් මේකට කියන්නේ බ්‍රීදින් මෙඩිටේෂන් කියලා. මයින්ඩ්ෆුල් බ්‍රීදින් කියලා. ආනාපාන සතිය තමයි මේකට ක්‍රමය පිළිබඳව. තමන් ලස්සනට සෝත්‍රවල ඉස්සර කරනවා. මේ මුළු බාහිර ලෝකයක් ලස්සන කරගන්න ක්‍රමය තමයි ආනාපාන සති භාවනාව. අපේ ජීවිතයේ අඩුවෙන්ම අවධානය යොමු කරපු අපේ ජීවිතයේ වටිනාම දේ මොකද්ද? අපේ හුස්ම. ජීවිතයේ වටිනාම දේත් මේක. ජීවිතයේ අඩුවෙන්ම අවධානය යොමු කරපු දේත් මේකනේ. මෙන්න මෙතෙන්ට ධර්මයේ ගන්න එක තමයි පිළිතුරේ සමස්ත බුදුදහම කියන්නේ. සතුට ධර්ම නම් පින්නතුනේ ඇත්තටම ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් ඔබ එකක් විශ්වාස කරන්න ඕන මෙන්න මේ සතිපට්ඨානයේ විශේෂයෙන් ආනාපාන සතිය කියන ගානයි. ජීවිතයේ ඉහළින්ම සතුට ලබන ක්‍රමයක් බාහිර ලෝකයෙන් එන දුකෙන් නිදහස් වෙන තියෙන ක්‍රමයක් මෙන්න මේ දෙකටම මාවත ආනාපාන සති භාවනාව. මෙන්න මෙතන ඉන්නකොට පේනතුනි අපේ මේ ජීවිතයත් ලස්සන වෙනවා. අපේ කොයි මොහොතේ මේ ගියත් අපේ පරලෝක ජීවිතයත් මීට වඩා හොඳ තැනක අපි ඉපදෙනවා. ඉතරක් නෙමෙයි බාහිර ලෝකේ වෙනස් වෙද්දී අපිත් එක්ක සතුටෙන් ප්‍රියමනාපව මිතුරුව ඉන්න අය අමනාප වෙද්දී අපට බාහිර ලෝකෙන් කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නවා බාහිර භෞතික දෙයකින් නෙමෙයි දුක එන්නේ. දුක එන්නේ තමන් හිතන විදිහේ. අනේ නිසා පින්නතුනි මෙන්න මේ perception එක වෙනස් කරගන්න බුදුදහමේ ක්‍රමය සතිපට්ඨාන. ඒ නිසා මෙන්න මේ කර්ම අපේ ජීවිතය අපි කරනවා නම් අපි ප්‍රඥාවෙන් ජීවත් වෙන බවක් පත් වෙනවා. අනේ ප්‍රඥාව තමන් ලබා ගන්න වගේම තමන්ගේ ළඟම ඥාතියට මේක ලබා දෙන්න ඕන කියලා තුන. මේ විහාරස්ථාන සියල්ලම සකස් වෙලා තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේලා නිර්මාණය කළ තියෙන මේ පහන් කුරුවේ ඉඳලා ධර්ම පන්තිය දක්වා අභිධර්ම පන්තිය දක්වා සියල්ලක්ම මේ කටයුතු කරන්නේ ඔබේ මේ සැනසීම ලබා දෙන්න. ඔබ මේ ජීවිත කාලයත් ලස්සනට ගත කළා. මරණය මැද ජීවිතය සුභතිගාමීව දකින්නටයි මේ සියලුම කටයුතු මේ සම්පාදනය කරලා තියෙන්නේ. ඔබේ ඥාති බොහෝ දකට උදව් කරන්නේ ඉගෙන කියාගන්න මේ ජීවිතය සාර්ථක කරගන්න විතරයි. ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ ඔබ හැමදෙනාම මරණයෙන් පස්සේ මේ වඩා සුභතිගාමී තැනක ඉපදෙනවා දකින්න කැමති පිරිසක් හාමුදුරුවෝ කියලා කියනවා. අනේ නිසා මේ මරණය කියන කාරණේ පිළිබඳව ගැඹුරින් බැලුවොත් ඇත්තටම අපි මොහොතක් පාසා මේ මොහොතට පත් වෙමින් ඉන්නේ ඉන්න විතරක් නෙවෙයි. කෙනෙක් මිය ගියාම අපි හිතන්නේ එයාගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වුණා කියලා. ඇත්තට මේක නැත්තම් තමා හිටපු මානසික මට්ටමට ශරීරණ අලුත් ශරීරයක් ලැබුණ විතරයි. ඒ විතරක් නෙවෙයි. ඒ මරණය සිහි කරනකොට අපි හිතන්නේ යා මිය ගියා කියලා. ඇත්තටම පින්නතන මේ මොහොතේ අපි හිතන්නේ ඒක නම් මිය ගිය කාරණේ නෙවෙයි. ඒ මිය ගිය කෙනා ජීවත් වෙන කාලේ කරපු කියපු දේවල් තමයි මතක් කරන්නේ. ඇත්තටම කෙනෙක් මිය ගියාම සිහි කරන අවස්ථාව එයා ජීවත් කරන අවස්ථාව කියලා හිතන්නේ. අපේ මනසින් එයා අපේ ලෝකෙට නෙවෙනවා. කෙනෙක් ඇත්තටම මිය ගියා කියන්නේ මොකද්ද? ගැඹුරින් බැලුවොත් මිය ගියා කියන්නේ කෙනෙක් ගැන සිහි නොකරන අවස්ථාව. යම් කිසි කෙනෙක් දෙයක් ගැන සිහි නොකරන අවස්ථාව තමයි ඒ දේ මිය ගිය අවස්ථාව. කෙනෙක් සිහි කරන අවස්ථාව යන්නේ වෙන අවස්ථාව. ඔබේ තාත්තා වෙනත් මිය ගිය ඥාතිය ගැන සිහි කරන අවස්ථාව උඩ මතක් වෙන්නේ එයා ඇත්තටම ජීවත් වෙන කාලේ කරන කීප දේවල්. ඒ සිහි කරන අවස්ථාවේදී අපි සිහි කරන්නේ අපේ මනසමයි. ඒ තරක් නිවෙන්නේ ඒක නම් සජීවී ඉදිරියේ ඉන්න අවස්ථාවේදී අපි සිහි කළ තින ඇත්තටම මොකද්ද? අපේම මනසමයි කියනதுනි. කවදාවත් අපි රූපයක් ඇසුරු කරන්නේ නැහැ කියනதுනි. අපි මොන ජීවිත කාලයක් රූපයක් ඇසුරු කරන්නේ නැහැ. රූපේ වර්ණ රූපේ, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප අපි ගන්නවා ෆස්ට් එක්ස්පීරියන්ස් එක විදිහට. නමුත් හැමදාම ජීවත් වන ඇසුරු කළේ අපේම මන විඥානයත් එක්ක. මේක තමයි සමස්ත ජීවිතේ මෙන්න මෙතන ප්‍රඥාව කියන පුරුවන් නම් මේක තමයි අපේ ජීවිතයෙන් අපි ගන්න ඉහළම ප්‍රතිඵලය. ඉතින් මේ ගිය ආදරණීය පියතුමාට අපේ පාරසින ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවේදී එතුමාගේ ජීවිතයෙන් ගන්න තියෙන යහපත් ගුණාංග අපේ ජීවිතෙන් ගන්න අතරේදී මෙන්න මේ මරණය සංසිස්ථානේ තියාගෙන පිනතුමි අපේ ජීවිතයට අපි ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම අපි ලබා දෙන්නට ඕන. ඒක නෙවෙයි අපේ ළඟම ඥාතීන්ට මේ ධර්මයේ උපරිම මට්ටම ලබා දෙන්න ඕන පිනතුමි. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය සහ සතිමත් බව. මෙන්න මේ හතරෙන් දිනෙන් දින අපි දිනු වෙන්නට ඕන. Buddhism the way how we develop our mind to the maximum level. We have to practice four qualities. The very first one is confidence in the Triple Gem, the Buddha, Dhamma and Sangha. Then we come to the next quality, practice in virtue of Panchasila five precepts. Next we come to generosity, sharing something with others. Finally we come to mindfulness, being aware of our body and mind. Especially we are aware of our mind. When we did something, the very first experience, the form has ceased. We understand everything through our mind consciousness. We can contact something at the present moment, but when we recognize it, the very first experience, I form, I consciousness, this is the first experience, that first experience has fallen ceased. We recognize everything through our mind consciousness. If we can keep our attention in this situation, change in our perception, we can be happy in this world. We don't need to change anything in the external world, material world. we have to do anything which is changing our perception in the correct way according to what the Blessed One explained. Pinnatuni, Swaminona, Nirosan is about to have standard bohama hitamatva, maitri karunave katitu karana kene. Swami Mahansarada bohama gauravein sinhasin katitu karana kene. Yer Kshatra Mahatma, Pauliyai, Nirasita bohama dine kihimai. Itin api bohama sinhasin prarthana karanava. යාදරණීය පියතුමාට අබේපාල සිල්වා පියතුමාගේ සසර ජීවිතයේ සුවපත් වේවා. ඒ වගේම මේ කලින් මියගිය විමලන් සිල්වා මෑණියන්තුළු යම්තා මියගිය ඥාතීන් පින් අපේක්ෂාවකින් සිටිනම් විශේෂයෙන්ම සිහිපත් කරන අබේපාල සිල්වා පියතුමා මේ සිදකාව දුම් පින්කම මතවස්ත්‍ර පූජාව ඒ වගේම පංචශීලයේ මරණසති භාවනාව ධර්ම ශ්‍රවණ ආදී මේ සියලු පින්කමනාලි සංසේ ඒ ආදරණීය පියතුමාගේ සතර ජීවිතයේ ස්තෝපත් වේවා සුගතිගාමී වේත්වා අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතුව අපි පෑන් වඩලා පියතුමාට පින් අනුමෝදන් කරමු. ඉතින් සමිනෝනටත් ගෙදරින්දගෙන තමන්ට පහසු විදියට ඒ පියතුමා සිහිපත් කරමින් ගහතාව කියලා අපි පින් අනුමෝදන් කරමු. හොඳයි. ගාථාව කියන්න. යදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආවරි මහා පුරා පරිපූර්ණි සාගරං ඒවමේව හිතෝ දින්නම් තේතානම් උපකප්පති ඔන්නමේ උදකං වත්තං යතා නින්නම් පාත්තති ඒවමේව හිතෝ දින්නම් තේතානම් උපකප්පති හොඳයි පින්තුනි අබේපාල සිල්වා කියතුමාගේ වෙනවීම වෙනුවෙන් අප විහාරස්ථාන රැස්වෙච්ච මේ පින්තුන් බොහෝ දෙනෙක් අද ඉතාමත්ම කෘතවේදීත්වයෙන් ඒ පියතුමා වෙනුවෙන් මේ පින්කම සිදකලේ සාමිනෝනා ඒ වගේම තිසන්ත සිල්වා මහත්මා ශාමලි සිල්වා මහත්මිය අරෝෂණ සිල්වා මහත්මයතුළු ඒ සාමිනෝනගේ සහෝදර සහෝදරියන් සමග මේ විහාරස්ථානයේ පින්තුන් ඥාන මිත්‍රාදීන් කවුරුත් එකට එකතු වෙලා මේ ශෝකයේ සංවේගය බෙදා ගන්න අවස්ථාව. ඉතින් මේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස්ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ පින්තුන් බොහෝ දෙනෙක් අද මේ පින්කමට සහභාගී වෙලා මම හිතන්නේ දැන් ලංකාවේ 500කට ආපු පිරිසට වඩා පිරිසක් මෙහි ඉන්නවා කියන එක. ඒ තරම් විශාල පිරිසක් ඒක රාශිය වෙලා ඒ පියතුමාට පින් වැඩින විදිහට ලස්සන පින්කමක් කරේ. ඉතින් මේ සියල්ලම අපි කලේ අපි හඳුනාගෙන තියෙන සම්මිනෝන වෙනුවෙන් එතුමිය තුළ තියෙන සත්පුරුෂකම් ගුණවත් අනිසයි මේ බොහෝ දෙනෙක් මේ සහභාගී වෙලා පින්කම් කළේ. චතුර මහත්මාට චතුනි දිනේකත් අපි ආශිර්වාද කරනවා. මේ පින්කම ඉතාම ලස්සනට සූදානම් කරලා ඒ පියතුමාට පින් වැඩෙන විදියට ඔබට කරන්න පුළුවන් ඥාතික යුතුකම බොහෝම හැකින් සිදකනා කියලා. ඉතින් මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් රැස්වුණු මේ හැම දිනාටම මේ කෘතවේදී පින්නතුන් හැම දිනකටම මෙලොව සිංහිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. දිනෙන් දින ශ්‍රද්ධාව සීලය පරිත්‍යාග සීලීත්වය සතිමත් බව දිනු කරගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමත් සුවයක් සැලසේවා කියන ප්‍රාර්ථනා කරමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මණ්ඩලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තුති භවතු සබ්බ මණ්ඩලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තුති අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු